අනිත්‍ය මෙනෙහි කරන භාවනා යෝගියා අනිත්‍ය මෙනෙහි කරනකොට ඒ භාවනා යෝගියාට ගොඩාක් දේවල් දැනෙන්න පටන් ගන්නවා. හැබැයි ඒ භාවනා යෝගියාට විශේෂයෙන් එක කාරණාවක් තියෙනවා. ඒ කාරණාව වැටහෙන්නේ බොහොම කලාතුරකින්. ඒ කාරණාව යම්කිසි භාවනා යෝගියට වැටහුනොත් ඒ මොහොතේම මඟඵල ලබනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා තථාගතයන් වහන්සේ මානෙනි තථාගතයන් වහන්සේලා සියක් නමකට සෙල්ලන්න සියක් නමකට දාන දෙනවට වඩා අනිත්‍ය එක ක්ෂණයක් මෙනෙහි කරනවා ඒක ඊට වඩා ශ්‍රේෂ්ඨයි කියලා දේශනාවේ තියෙනවා. එතකොට මේ අනිත්‍ය මෙනෙහි කරන එක තථාගතයන් වහන්සේලා සියක් නමකට දාන දෙනවට වඩා ශ්‍රේෂ්ඨ උනේ කොහොමද? ඒ තරම් ඒක උත්තරීතර වෙන්නේ කොහොමද? මොකද ඒක තුළ තියෙන ධර්මතාවය කියලා බැලුවාම යම්කිසි කෙනෙක් මේ ලෝකේ ඉපදෙන්නේ ඇයි? එයා මේ ලෝකේ ඉපදෙන්නේ යට පැවැත්මක් තියෙන නිසා. පැවැත්මක් යම්කිසි විඥානයකට අටගන්නේ ඇයි? ඒ පැවැත්ම අටගන්නේ එයා ඒක තුළ බලාපොරොත්තු ගොඩනගන නිසා. බලාපොරොත්තු ගොඩනගන්නේ ඇයි? මේ ලෝකේ ස්ථිර වශයෙන් සියලු දේවල් තියෙනවාය ඒ නිසා ඒවා මට අවශ්‍යයි කියන සංකල්පය මත තමයි බලාපොරොත්තු හැදෙන්නේ. ඕනම බලාපොරොත්තුවක් ගවේෂණය කළ බැලුවොත් ඒ හැම දෙය තුළම තියෙනවා මේ ලෝකේ හැම දෙයක්ම ස්ථිරයි. ඒ ස්ථිර දේ මට ඕනේ. එහෙනම් මිනිස්සු වයසට යන්නේ ඒ නිසා ලස්සන කෙනෙක් ඕනේ. මේ ලෝකේ වයසට ගිහිල්ලා මේ ඇරමිටෙන් යන කට්ටියත් හොඳ ලස්සනට හිටපු කට්ටිය තමයි. ඇයි ඒක යාට තේරෙන්නේ නැති? එයා හිතනවා මේ ලෝකේ වයසට යන්නේ නැහැ. ස්ථිරයි. තරුණකම ස්ථිරයි. ඒතකොට ලස්සන ගෙවල් හදනවා. නටබුන් වෙලා තියෙන්නේ ඒ ලස්සනට හදපු මාලිගා තමයි. එයා හිතනවා එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ කියලා හිතන නිසා ඒ වෙන්නේ නැති එක එයා පතනවා. ඕන් ඉපදීමට හේතුව. ගොඩාක් කාරණා තියෙන එක සරලව. එතකොට මේ භාවනා යෝගියෙකුට අනිත්‍ය මෙනෙහි කරන භාවනා යෝගියාට අපි කියනවා මේ හැමදේම අනිත්‍යයි කියලා දකින්න. අම්මත් අනිත්‍යයි, තාත්තාත් අනිත්‍යයි, ගෙවලුත් අනිත්‍යයි, කුටිත් අනිත්‍යයි, දානෙත් අනිත්‍යයි, මමත් අනිත්‍යයි, මෝතත් අනිත්‍යයි, දවසත් අනිත්‍යයි, ඊරත් අනිත්‍යයි, හඳත් අනිත්‍යයි, දුකත් අනිත්‍යයි, සපත් අනිත්‍යයි, කර්මයක් අනිත්‍යයි, ධර්මයක් අනිත්‍යයි, විඥානයක් අනිත්‍යයි කියලා දැන් ඕම එකක් කියලා දෙනවා. එතකොට දැන් බුදුවරු දේශනා කරන ධර්මයක් තමයි තථාගතයන් වහන්සේ නමකට දාන දෙනවට වඩා ශ්‍රේෂ්ඨයිලු මේ අනිත්‍ය මෙනෙහි කරන එක. මොකද්ද මේ අනිත්‍ය තුලින් වෙන්නේ කියලා බැලුවාම ඇත්තටම ඒක බුදුවරු 100කට දෙනවට වඩා ශ්‍රේෂ්ඨ තමයි. මොකද්ද ඒ උත්තරීතර ධර්මතාවයේ මංගල කරුණ කියලා බැලුවාම මේ ලෝකේ යම් කිසි කෙනෙක් යමක් දැකලා මේක ස්ථිර වශයෙන් පවතින්නේ නැහැ කියලා කිව්වාම ඒක පවතින නැති එක වෙන කතාවක්. හැබැයි ඒක සම්බන්ධිත විච බැඳීම ඒ මොහොතේම බිඳිනවා. ලස්සන වැඩක් නෑ ඒක පවතින්නේ නැහැ. ඒක අනිත්‍යයි. ඒක පවතින්නේ නැහැ. ඒක දැනගත්ත ගමන් රාගය අතුරුදන් වෙනවා යාට. හැබැයි එයා වයසට යන කල් යනවා. අවුරුදු 25ක් ගිහිල්ලායි වයසට යන්නේ. හැබැයි ඒක මෙනෙහි කරපු ගමන්ම අරකින් කෙලෙස් අතුරුදන් වෙනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මට දාන දෙනවට වඩා ඒක කරනවා නම් ඒක ශ්‍රේෂ්ඨයි. මානෙක කරන්න. ඒ අනිත්‍ය මෙනෙහි කරන්න. එහෙනම් අනිත්‍ය මෙනෙහි කරන භාවනා යෝගියා ගොඩාක් දේවල් තේරුම් ගන්නවා. ඒ වටිනාම සම්මාදිට්ඨිය තියෙනවා. ඒක තේරෙන්නේ නැහැ. මොකද්ද? මම අනිත්‍ය මෙනෙහි කරන හැම මොහොතෙම මගේ පැවත්ම නිරෝධ වෙනවා. මගේ ඉපදීම මට හයිමි වෙනවා. මෙන්න මේ කාරණාව කවදාරි දවසක තේරුනොත් එයා ටග්ගාල බලනවා අනිත්‍ය මෙනෙහි කරන්නේ නැහැ. ඒක පැත්තකින් තියෙනවා. පොඩ්ඩක් ඉන්න, කලබල වෙන්නපො, පොඩ්ඩක් ඉන්න, මං එන්න, පොඩ්ඩක් ඉන්න. අනිත්‍යට ඉන්න කියලා එයා කල්පනා කරනවා. දැන් මම අනිත්‍ය මෙනෙහි කරන එක නෙමෙයි ප්‍රශ්නේ. මට පැවැත්මක් තියෙන්නේ කොතනද? මම මේ නාම රූප වල පවතින්නේ කොතනද? මට ජාති ජරා භව නිර්මාණය වෙලා තියෙන කොයි විදිහටද කියලා ඒක හොයලා අන්න ඒ ටික ඔක්කොම අනිත්‍ය මෙනෙහි කරනවා. මෙනෙහි කරන්න කරන්න ඒ හැම එකක්ම නිරෝධ වෙලා යනවා. පවතින්නේ ඒ පැවැත්ම නොපැවැත්ම බවට පත් වෙනවා. ඒ කියන්නේ බොහොම ඉක්මනට දින ගණන් වලින් එයාට rahat වෙන්න පුළුවන්කම තියෙනවා. අද අපි මේ ලෝකේ ගොඩාක් දේවල් විඳින්නේ ඒ කියන පැවැත්ම තියෙන නිසා. අද ගොඩාක් දේවල් පතන්නේ ඒ කියන පැවැත්ම තියෙන නිසා. අද සංසාරේ අපි ගමන් කරන්නේ ඒ සංසාරේ යන්න ඒ පැවැත්ම තියෙන නිසා. ලෝකයේ කිසිම දෙයක් පවතින්නේ ලෝකයේ කිසිම දෙයක් ස්ථිර නැහැ කියලා අපි මෙනෙහි කරුවොත් ඒක මාර්ගයක් වශයෙන් වැඩුවොත් ඒ වඩන භාවනා යෝගියාට මේ ලෝකයේ කිසිම දෙයක් ස්ථිර නැති නිසා එයාට ස්ථිරකම ගොඩනගෙන්නේ නැහැ. මේ ලෝකයේ හැමදේම අනිත්‍ය වෙන නිසා එයාට මේ ලෝකයේ කිසිම දෙයක් අල්ලගන්න විදියක් නැහැ. අල්ලගන්න බෑ ඒ භාවනා යෝගියාට. ඇයි? ඒ අනිත්‍ය නිසා අල්ලලා වැඩක් නැහැ. එහෙනම් එයාට පවතින්නෙත් බෑ. එයාට පවතින්නත් බෑ. එයා තුල යමක් පවතින්නෙත් නැහැ. බලන්න මේ අනිත්‍ය ධර්මතාවයේ මොනතරම් ශ්‍රේෂ්ඨ ධර්මතාවයක මේ භවනා යෝග්‍යය තුළ නිර්මාණය කරනවද කියලා. එයාට නාම රූප වල පවතින්නෙත් බෑ. හැබැයි කිසිම නාම රූපයක් එයා තුළ පවතින්නෙත් නැහැ. හැමදේම අනිත්‍ය වෙන නිසා කිසිම දෙයක් පවතින්නේ නැති නිසා ඒ භවනා යෝග්‍යයට මේ සංසාරේ කිසිම මෝතක රැඳෙන්න බෑ. කුසගින්න ස්ථිරයි. ඒක පවතිනවා. කොච්චර කාලයක් පවතිනවද? ආහාර එහෙම නැත්නම් දාහනේ වළඳනකම් පවතිනවා. දාහනේ වළඳුවාම ඒක පවතින්නේ නැහැ. ඒක ඉවරයි. තේට්ටුව කොච්චර කාලයක් පවතිනද? ඒක ස්ථිරයි. තේට්ටුව කොච්චර කාලයක් පවතිනවද? නිදා ගන්නකම් පවතිනවා. තරුණකම කොච්චර කාලයක් පවතිනවද? ඒකත් ස්ථිර එකක්. හැබැයි කොච්චර කාලයක් පවතිනද? වයසට යනකම් පවතිනවා. නිරෝගීකම ස්ථිර එකක්. එක කොච්චර කාලයක් පවතිනවද? අසනීප වෙනකම් පවතිනවා. මිත්‍රත්වයේ ස්ථිර එකක්. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. කොච්චර කාලයක් පවතිනවද කියලා අහුවම අපි කියන තරහා වෙනකම් පවතිනවා ඒක. බලන්න. මෙන්න මේ ධර්මතාවය අපි මේ නාම රූප වලට ආයෝජනය කරුවොත් මෙන්න මේ ආකාරයට මේ ලෝකය මේ නාම රූපේ දිහා බලන්න ගත්තොත් එකක්වත් පවතින්නේ නැතුව යනවා. ඇයි? ඒ පවතින්නේ මෙන්න මේක වෙනකම්. දුකක් පවතින්නේ සැප නිර්මාණය වෙනකම්. සැප නිර්මාණය වුණාම ඒක පවතින්නේ. සැප පවතින්නේ දුකක් නිර්මාණය වෙනකම්. දුක නිර්මාණය වෙච්ච ගම සැප අතුරුදාන් වෙනවා. එහෙනම් භාවනා යෝගියා මේ අනිත්‍ය මෙනෙහි කරනකොට ඒ මෙනෙහි කරන භාවනා යෝගියාට වෙන විශේෂ දේ තමයි එහා තුල තියෙන පැවැත්ම, ඒ පරිසරය, ඒ සමාජය, ඒ ජීවිතය, ඒ එක නඩත් වෙන ක්‍රමවේද, ඒක ක්‍රමානුකූල නිරෝධ වේලා යනවා. පවතින්නේ නැහැ. මේ හැදෙන ගස්කොළ මේ වනාන්තරේ පවතිනවද නැහැ. ඒ අරටුවට කාලයක් තියෙන. ඒ අරටුව ඒ තරම් මෝරුවාට පස්සේ ඒ අරටුව තද වුණාම ඒකේ වතුර යන්න බෑ උඩට. පොත්ත ඕනට වඩා තද වුණාම ඒක පතුරුවාගේ ගැලවෙනවා. සමහර ගස් තියෙන එක පොත්ත නෑ, ඒක පට්ට තියෙන්නේ. ඔම ගලවලා ගන්න පුළුවන්. දරවලට ගන්නවා මිනිත්තු ඒවා ගලවලා. එහෙනම් මේ පොත්ත ඕනට වඩා තද වෙලා ඒක හිරිතැනයි. ඕනට වඩා මේක මාත් වෙලා මේ මෝරුවාට පස්සේ ඒක පුපුරලා කෑලි පතුරු ගැලවෙනවා. අරටුව ඕනට වඩා තද වුණාම වතුර හදින්න බෑ. හිරයි, තදයි, උඩට යන්න බෑ. මෝරලා වැඩි. එතකොට උඩ තියෙන ගස්වලට, උඩ තියෙන හතු වලට, ඒ කොළවලට අවශ්‍ය වතුර ටික, ඒ කියන ඒ ද්‍රව්‍ය ටික යන්නේ නැහැ. එතකොට ඒ ඔක්කොම වේලෙනවා. කාලයක් යනකොට ඔක්කොම අතු ටික වේලිලා දර බවට පත් වෙනවා. අපි කියන ගා මැරිලා වේලිලා. එහෙනම් මේ ලෝකේ කිසිම දෙයක් පවතින්නේ නැහැ. ඒ පවතින්නේ නැති නිසා ඒ ගසක අලංකාරයට බැඳෙන්නේ නැහැ. බලන්න මොනතරම් ශ්‍රේෂ්ඨද කියලා. අම්මා තාත්තා මැරෙනවා. ඒ මැරෙන බව දන්න නිසා ඒ කට්ටියක මරණය පිළිබඳ දුකක් නැයි ඒක කල්ලාතුව දන්නවා. ඒක පවතින්නේ නැහැ කියලා. කිසිම දෙයක් ස්ථිර වශයෙන් පවතින්නේ නැති නිසා ස්ථිර වශයෙන් කිසිම දෙයක් එයා පවත්වන්න බලන්න මොනතරම් එයා නිදාස්සලාද කියලා, අත්හැරලාද කියලා. ඒ භාවනා යෝගියාට කිසිම දෙයක් නඩත්තු කරන්න බෑ. ඒ භාවනා යෝගියාට සාපේක්ෂව කිසිම දෙයක් පවත්වන්න බෑ. ඒ භාවනා යෝගියා තුළ කිසිම පැවැත්මක් නිර්මාණය වෙන්නේ නැහැ. ඇයි? කිසිම දෙයක් පවතින්නේ නැහැ කියන ධර්මතාවය එයා ඒ නාම රූපات එක ගනුදෙනු කරනකොට, ඒ මානසිකත්වයෙන් නාම රූප දිහා බලනකොට එයාට පැවැත්මක් නිර්මාණය වෙන්නේ නැහැ. මේක තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. පවතිනවද නැද්ද කියන ධර්මතාවය එතනට අදාළ නැහැ. හැබැයි පවතින්නේ නැහැ කියලා දකිනකොට මේ ලෝකේ බැඳීමක් අටගන්නේ, පවත්මකට ගන්න, ඉපදීමක් නිර්මාණය වෙන්නේ. එහෙනම් ඒක කමඨාණක් වශයෙන් වැඩුවට වරදක් නැහැ. එහෙනම් අනිත්‍ය මෙනෙහි කරන භාවනා යෝගියා මේ ලෝකීය අනිත්‍ය කරන්න නෙමෙයි උත්සාහ කරන්නේ. සියලු නාම රූප වලින් එහා තුල අට ගන්නව පැවත්ම නිරෝධ කරන්නයි ඒක වඩන්නේ. එහෙනම් අනිත්‍ය වඩනකොට භාවනා යෝගියා නිතර මෙනෙහි කරන්න ඕනේ ලෝකය අනිත්‍ය වෙනවද මම අනිත්‍ය වෙනවද මොකද්ද මේ අනිත්‍ය ධර්මතාවය? ඇත්තටම අනිත්‍ය කියලා එකක් තියනවද? ඒක නෙමෙයි මෙනෙහි කරන්න ඕනේ. මම අනිත්‍ය මෙනෙහි කරන හැම මොහොතෙම මගේ පැවත්ම නිරෝධ වෙනවද කියලා බලන්න ඕනේ. ඒක නිරෝධ වෙනවා නම් එයා බුදුහාමුදුරන්ට සාදු කියලා නමස්කාර කළා. එයාගේ ගමන එයා පටන් ගත්තා. එයා සම්මාව ප්‍රත්‍යක්ෂ කළා. එයා සම්මාව දන්නවා. කෙනෙක්ට ිතවත් වුණා. ඒ ිතවත්කම පවතිනවා කොච්චර කාලයක්ද? තරහ වෙනකන්. ඒ අනිත්‍ය වෙන අවස්ථාව එයා දැනගත්තාම ඒ ිතවත්කම දිහා බලන්නේ අනිත්‍ය ධර්ම තමයි. ඇයි? ඒ ලෙංගතකම පවතින්නේ නැහැ වැඩි දවසක්. තරහ වෙනකොට ඒක නැතුව යනවා. අමනාප වුණාම නැතිව යනවා. විරසක වුණාම අතුරුදාන් වෙනවා. එහෙනම් මේ හැම දෙයක්ම සීමා සහිතයි. ජීවිතේ නිත්‍යද? ඔව් නිත්‍යයි. කොච්චර කාලයක් නිත්‍යද? මරණයට පත් වෙනකන් නිත්‍යයි. උස්ම ගියාම ඒක ඉවරයි. ඒක පවතින්නේ නැහැ. සෝතාපන්න ඵලය නිත්‍යද? ඔව් නිත්‍යයි. කොච්චර කාලයක් නිත්‍යද? සකෘදාගාමි වෙනකන් නිත්‍යයි. සකෘදාගාමි වෙනකොට ඒක අතුරුදාන් වෙනවා. එහෙනම් මාර්ගඵල පවා මේ ලෝකේ පවතින්නේ නැහැ. ඒක දැක්කම මාර්ගඵල වලට බැඳෙන්නේ නැහැ තාපසයා. එයා දන්නා වැඩක් නැහැ. මේක නැති වෙනවා. මේක පවතින්නේ නැහැ. ඒ නිසා සෝතාපන්න ඵලයට බැඳෙන්නේ නැහැ. සකෘදාගාමි ඵලයට බැඳෙන්නේ නැහැ. අනාගාමි ඵලයට බැඳෙන්නේ නැහැ. නිරෝධ සමාපත්තිය වෙන දේ බලාගෙන ඉන්නවා එයා. බලන්න මාර්ගයේ ඉරවීම කොච්චර ලස්සනට නිදාස් කළාද කියලා. එහෙනම් අපි වඩන මාර්ගය තුල අපේ කමඨාන තුල අපේ නිරෝධය නිර්මාණය වෙනවද? ඒ කෙලෙස් ආශ්‍රවයන් දුරු වෙනවද? දවසක් කර දවසක් හැමදාම උදේට අපි ඔදියා බලනකොට අපි ටිකක් අර ඊයට වඩා නිවනට ලං වෙලාද? මේක දැනෙන්න ඕනේ. හැම කමඨාණක් තුල තියෙන්නේ ওই ධර්මතාවය තමයි. හැමදේම අනිත්‍ය නම් හැමදේම දුකයි නම් මේ ලෝකේ සපත් තියනවද? නැහැ. හැමදේම අනිත්‍ය වෙන. ඇයි අනිත්‍ය වෙන්නේ? ස්ථිරවම එකක් තියෙන නිසා. කරුවල නැත්තම් ආලෝකයක් පවතින්නේ නැහැ. ආලෝකයක් නැත්තම් කරුවල පවතින්නේ නැහැ. මේක තමයි ධර්මතාවය. එහෙනම් අනිත්‍ය පවතින්නේ ඇයි? ස්ථිරම එකක් තියෙන නිසා. මොකද ඒ ස්ථිරත්වය පරම සත්‍ය. නිරෝධ සමාපත්තිය. ඒ නිරෝධ සමාපත්තිය අනිත්‍ය වෙනවද? නැහැ. ඒක කවදාවත් අනිත්‍ය වෙන්නේ නැහැ. අනිත්‍ය කරන්නවත් බෑ. එහෙම කමඨාණක් නැහැ ලෝකේ. රාතේ තුල තියෙන නිරෝධ සමාපත්තිය අනිත්‍ය කරන්න කිසිම කෙනෙකුට පුළුවන්ද? බෑ. මේ ලෝකේ කිසිම කෙනෙකුට බෑ. ඒ පරම සත්‍ය ඒ නිරෝධ සමාපatti ස්ථීර වශයෙන් පවතින නිසා ලෝකේ කිසිම දෙයක් පවතින්නේ නැයි. ඒක සමවදින්න නම් ඒක ප්‍රත්‍යක්ෂ කරන්න නම් ඒ නිරෝධයට අපේ සිත පවතින්න නම් එකක්වත් පවතින්න බෑ. පැවතුනොත් පරම සත්‍ය දෙකක්. භෞතික ලෝකේ පුටුමේ සල්මාරි කැබිනට මේකක්ම පවතිනවා. නිරෝධ සමාපත්තියත් පවතිනවා. එහෙනම් ලෝකේ කවදාවත් අපට නිරෝධය ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. නිරෝධ සමාපත්තිය කියන පරම සත්‍ය ස්ථිර වශයෙන්ම පවතින නිසා ඒක වෙනස් වෙන්නේ නැති නිසා අනිත් ඔක්කොම වෙනස් වෙනවා අර ධර්මතාවයට සාපේක්ෂව. අඳුර නිසා එළිය පවතිනවා, එළිය නිසා අඳුර පවතිනවා. නිරෝධ සමාපත්තිය ස්ථිර නිසා අනිත් හැම එකක්ම අස්ථිර වෙලා එකක්වත් ස්ථිර නැහැ. අනිත්‍ය වෙලා. මෙන්න මේ ධර්මතාවය නිතර මෙනෙහි කරන්න ඕනේ. සතර ඉරියව්ව මෙනෙහි කරන්න ඕනේ. Tamanṭa kotanada væra denne eka anithya dharmatāwe tulin e pavatma næti karanawa. Bæri velāvat amma sīnen enawa. Amma matake enawa. Assærla innakota nikan sitivili velin enawa. Amma vayasata yan nædda, leda wen nædda, mæren nædda. Sansāre mona tarang ammala apata mona gæunada. Ena ammala lōke isthira wasen pavatinnæ. Me bave mawa hada wadagena mata yutukam karanda vitarai amma pavatinnæ. ඊට පස්සේ අම්මා පවතින්නේ, අම්මා මැරිලා යනවා. ඊළඟට මමත් මැරිලා යනවා. එහෙනම් මේ ලෝකේ හැමදාම මව්වරු පියවරු හම්බ වෙනවා. හැබැයි తాවකාලික ටික දවසින් ඒගොල්ලෝ නැතුව යනවා. පවතින්නේ. මේක දැක්කාම අම්ම කෙරේ තියෙන ඒ වටිනාකම නැතුව යනවා. ඒ විදිහට ඒ සෙනෙහස ආදරය බැඳීම අපි බිඳගෙන ඉදිරියට යන්න ඕනේ. නිරෝධ සමාපත්තියේ කිසිම ලෙංගතුකමක්, කිසිම ආදරයක්, කිසිම සෙනෙහසක්, කිසිම වත්කමක් අපට තියෙන්න බෑ. එහෙම බැඳීමක් තියෙනවා නම්, ආදරයක් තියෙනවා නම්, සෙනෙහසක් තියෙනවා නම්, මිතුරුකමක් තියෙනවා නම්, ලෙංගතුකමක් තියෙනවා නම්, එයා රහත් වෙන්නේ නැහැ. එහෙම නිරෝධ සමාපත්තියක් ලෝකේ නැහැ. සියලු සංස්කාර වලින් නිදහස් වෙන්න ඕනේ. සියලු කෙලෙස් වලින් නිරෝධ වෙන්න ඕනේ. එතකොටයි එයා රාතන් වහන්සේ. එහෙනම් අනිත්‍ය ධර්මතාවය තුලින් අපි කුමක් වඩනවද? මේ ලෝකේ මට පැවැත්ම නිර්මාණය වෙලා තින්නේ මොනවද? ඒ හැම එකක්ම අනිත්‍යෙන් දැකලා ඒ පැවැත්ම නොපැවැත්ම බවට පත් කරනවා. ඊයට වඩා අද නොපවතිනවා. එට ඊට වඩා නොපවතිනවා. එහෙනම් ලබන සතියේ එහෙම කෙනෙක් නැහැ. ඔක්කොම නොපැවැත්මට ඇරිලා. එහෙනම් තමන්ගේ ජීවිතය තමන් ගවේෂණය කරලා බලන්න ඕනේ. සතර ඉරියව්වෙන් මගේ පැවැත්ම තින්නේ කොතනද? කට්ටිය මට හොඳට හිතවත් වෙලා එහෙම ඉන්නවා නම් හොඳ ලස්සනට කණ්ඩායමක් වගේ හරි ආසයි. ඕම් ඔතන පැවැත්මක් පිනනවා. බැරි වෙලාවත් අපි අදාස උදාස වෙනස් වෙලා එක එකිනා තුළ තර්ක ඇති වෙලා අමනාපකම් ඇති වෙනවා. මේම කණ්ඩායම් පවතීද? මේ හිතවත්කම් පවතීද? මේම සහෝදරත්වයක් නඩත්තු කරන්න පුළුවන් වෙයිද? පවතින්නේ නැහැ ඒක. ඒක දැනගත්තාම මේ එකක් විය හැකි. ඒ නිසා එහෙම බලාපොරොත්තුව තියාගන්නේ නැහැ. එහෙම පැවැත්මක් නඩත්තු කරන්නේ නැහැ. මේ විදියට අපේ ජීවිතයේ සම්පූර්ණයෙන් අරන් බැලුවාම රාහත් බෝධියට අපේ නිරෝධ සමාපත්තියට බාධක වශයෙන් තියෙනවා අනන්ත පැවැත්මවල්. අනන්ත පැවැත්මවල්. පරිසරය තුළ, මානකම තුළ, ඒ දානය තුළ, ඒ මතකයන් තුළ, අධ්‍යාපනය තුළ, අපේ අවබෝධය තුළ, අපේ සීලය තුළ, අපේ දෙමෝපිය තුළ, අපේ ගම තුළ, අපේ ඥාතිය තුළ, අපේ දායකය තුළ අනන්ත පැවැත්මවල් තියෙනවා. ඒ හැම පැවැත්මක්ම අනිත්‍යයෙන් දැකලා ඒ පැවැත්ම නොපැවැත්ම බවට පත් කරන්න ඕනේ. මේක තමයි කමඨාන. එහෙම නොපැවැත්මට පත් කරන්න ඒ භාවනා යෝගියාට තේරෙනවා ඊයට සාපේක්ෂව අද නිවිලා. ඇයි? ඊයේ පැවැත්ම 10ක් තිබුණා, අද පැවැත්මවල් 8යි තියෙන්නේ. එහෙනම් අද දෙක නිරෝධ කරොත් එත අදට වඩා නිවිලා. මේ විදියට අනිත්‍යයෙන් අර පැවැත්ම නොපැවැත්ම බවට පත් කරලා නිරෝධයට පත් වෙන්න ඕනේ. මේක තමයි කමඨාන. පැහැදිලිද? හොඳයි. තෙරුවන් සරණයි. ඊළඟ පසදෙන්නේ